ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද මේ හිමිදිරි පාන්දර පින්නතුන් හැමදෙනාම එක රාශි වෙලා ඉමහත් ශ්‍රද්ධාවෙන් ඊටම වටිනා ආශිර්වාදාත්මක පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් තමන් සිදු කළා වූ පින්කමෙහි වැදගත්කම සිහිපත් කරලා එහි ආනිසංස තවදුරටත් වැඩි කරගෙන සිදු කළා වූ මේ උතුම් පින්කමෙහි ආනිසංසය අන් අයටත් අනුමෝදන් කරවීම ආශිර්වාද කරවීමයි මේ අවස්ථාවේදී සිදු කරන්නේ. ඉතින් පින්නතුන් බොහෝ කාලයක පටන් බණ දහම් අහන අය බුදු දහම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා අර්ථවත් පින්කම් නිතර සිදු කරන පින්නතුන් හැටියට මෙවැනි පින්කම්වල තියෙන වටිනාකම බොහොමත්ම දන්නවා. ඉතින් සංඝ සතු දානමය පින්කමක් සෙසු දානමය පින්කම අතරින් සුවිශේෂ පින්කමක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාත් එය සඳහන් කළා. ඉතින් මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම මේ මුළු ලෝකයේම ලෙඩ රෝගවලින් මරණ බියෙන් යුක්තව සිටින අවස්ථාවක තමයි අද අප මේ පින්කම සිදු කරන්නේ. ඉතින් අපේ ජීවිත පිළිබඳව වඩාත් නුවණින් කල්පනා කරන්නට මේක හොඳම අවස්ථාවක් වෙනවා. එක අතකින් අපි පින්කම් කරගෙන අපේ ජීවිත අර්ථවත් කරගන්න වගේම අනිත් පැත්තෙන් අපට මේ පින්කම තුලින් ලෝකයටත් කිසියම් විදිහේ ආශිර්වාදයක් සිද්ධ කරන්නට අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ දේශනා කරනවා අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරගන්නේ කොහොමද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා එක පැත්තකින් ලෞකික වශයෙන් අපට අපේ හිත ඉහළටම දිනු කරන්න පුළුවන් ආකාරය. වේලාම සූත්‍රය වැනි තැන්වල, ඒ වගේම ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි තැන්වල බුදුහාඳුරුව පැහැදිලි කරනවා ලෞකික වශයෙන් අපට කරන්න පුළුවන් ඉහළම පින්කම් මොනවද කියලා. ඒ අතරේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනා ඇතුළු ඕනෑම සමත කමඨහනක් අපේ දියුණු කරනවා නම් ඒක අපේ හිත ඉහළටම දියුණු කරගන්න පුළුවන් අවස්ථාව. ඒ මෛත්‍රී භාවනාවට අමතරව අපට බුදුගුණ භාවනාව, දහම් ගුණ භාවනාව ආදී කිසියම් සමත කමඨහනක් වඩන්නත් පුළුවන්. අන්න ඒ සමත කමඨහනකට උපකාර වීම පිණිස පංචශීලිය අපි ආරක්ෂා කරන්න පුළුවන්. පංචශීලිය ආරක්ෂා කිරීමත් උසස්ම කුසලයක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර පින්නතුනි, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම අපට නිතිපතා වැඩි වාර ගානක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙනවා නම්, ධර්මයේ දහම් ගුණ සිහිපත් වෙනවා නම්, සංඝරත්නයේ ගුණ සිහිපත් වෙනවා නම් ඒක අපේ ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්නට හේතුවක් වෙනවා. ඔබ දන්නවාද ලෝකයේම විශේෂයෙන්ම බෙහෙත් පාවිච්චි කරනට වඩා අද බලාපොරොත්තු වන්නේ තමන්ගේ ප්‍රතිශක්තිකරණය දිනු කරගන්න. ශාරීරික ශක්තිය දිනු කරගෙන මේ එන වෛරසයට කොහොමද මුහුණ දෙන්නේ කියන එකට ආහාර පාන බෙහෙත් තමයි අද විශේෂයෙන්ම සොයන කාලය. ඉතින් බුදුදහමට අනුව සත්වයන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වයටත් මුල් වන්නේ තමන්ගේ හිත. හිත ශක්තිමත් වුණොතින් කිසියම් පමණකට අපට කායික ලෙඩ රෝග වලින් මිදෙන්නට පුළුවන්. ඒ වගේම ඇතැමිට කායිකව අපි දුර්වල වුණත් මානසික ශක්තිමත් වුණොතින් අපි කායික දුර්වලතා හමු වෙ වුණත් මානසිකව නොවැටෙන්න පුළුවන් ඉදෙහි ආධ්‍යාත්මික ශක්තියක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපට දහම වෙත හැරෙන්නට හොඳම කාලයක් තමයි මේ අවස්ථාව. ඉතින් දිනපතාම අපට හැකිතාක් දුරට සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකු ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා. ඔබ දන්නවා ඊයේ දවසේ විතරක් සමහර රටවල 700 ගණන් මිය ගියානේ. ඉතින් බොහෝම බියෙන් සැකෙන් ඉන්න අවස්ථාවක් මුළු ලෝකයේම. ඉතින් හැම මොහොතකම මේ රෝග තත්ත්වයන් වලින් සත්වයන් මිය යනවා. ඒ ලෙඩකින් මිය නොගියත් ඔබ දන්නවා දවසකට ලෝකයේ ජනගහණයෙන් 180,000ක් විතර මිය යනවා එක දවසකට. ඒ කියන්නේ අපි හුස්මක් අරගෙන හුස්ම පල්ලෙහාට දානකොට ලෝකයේ මිනිස්සු 6 දෙනෙක් මිය ගිහිල්ලා කොහේ හරි. මේ වෙන ලෙඩක් නැති වුණත් වයසට ගිහිල්ලා හරි වෙන දෙයකින් හරි ලෝකේ හැමදාම මිය යනවා. ඉතින් මරණයට පත් වීම නෙවෙයි පින්නතුනේ සංවේගය. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනෙක් සුගති අහිමි වෙලයි නැවත ඉපදෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ බොහෝ දෙනාට මේ සම්බුද්ධෝත්පාද කාලය අහිමි වෙනවා. ඉතින් ඒ අතරින් අපේ කොච්චර වාසනාවන්තද අපට එක දවසක් අපි මේ ලෝකේ ජීවත් වුණත් ඒ දවසේදී පුළුවන් අපට ඇතැමිට ආත්ම භව 100 ගාන සුගති ගාමි වෙන කුසල් දහම් කරගන්න. විශේෂයෙන්ම මෛත්‍රී භාන වැඩිම බුදුරජාණන් වහන්සේ සලකන්නේ ඉහළම කුසලයක් විදියට. ඒ නිසා අපට දිනපතාම සියලු සත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න පුළුවන් නම් ඒත් එක්ක අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඉතින් මේ ලෝකේ ඉන්න හැම දෙනාම ඇත්තෙන්ම අතීතාත්ම භාවල අපේම අමල තාත්තල වෙලා අපේම සහෝදර සහෝදරියන් වෙලා හිටියයි තමයි මේ ලෙඩ දුක් වලට පත් වෙලා මේ යන්නේ. ඉතින් ඒ හැම දෙනාම සුවපත් වේවා. ඒ වගේම ඒ අය මරණයෙන් පස්සේ සුගතිගාමී වෙත්වා කියන ප්‍රාර්ථනාව මොහොතට හරි වඩන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එක සත්‍ය කරමුණු කරගෙන යම්කිසි කෙනෙක් තමන් මතක් කරගෙන ඒ අහවල් පුද්ගලයා සුවපත් වේවා කියලා මෙත්සිත වඩනවා නම් ඒ එක පුද්ගලයෙක් අරමුණු කරගෙන මෛත්‍රී වැඩීම වුණත් බොහෝ කාලයක් සුගතිගාමි වෙන්නට තමන්ගේ කුසලයේ දින වෙනට හේතුවක් වෙනවා කියලා. ඉතින් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්න සියලුම සත්‍යයන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් කොච්චරනම් ආනිසංසයක් අපට ලැබෙනවද? ඉතින් අන්නේ මට්ටමෙන් අපි හැකිතාක දුරට මේ අවස්ථාවේදී කුසලයේ දිනු කරගන්නට ඕන. ඒ වගේම මේ වගේ දාන ආදී පින්දහම් අපට පුළුවන් මට්ටමින් කරන වගේම දැන් මේ පින තුන අතීතයේ නොයෙක් විදිහේ පින්දහම් කරලා තියෙනවනේ නේ. ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරලා තියෙනවා, බුද්ධ පූජාන් පූජා කරලා තියෙනවා, අමලට රාත්‍රට සලකලා තියෙනවා, ලෙඩ වෙච්ච අයට වයසකට උපස්ථාන කරලා තියෙනවා. අන්නේ සියලුම පින්කම් මේ අවස්ථාවේදී මතක් කරගන්න පුළුවන්. ඒකත් තමන්ගේ කුසලයේ දිනු කරගන්න අවස්ථාවක්. ඉතින් අන්නේ පැත්තෙන් එක පැත්තකින් අපි කුසලයේ දිනු කරගන්න ගමන් අනිත් පැත්තෙන් අපි මේ සම්බුද්ධ ශාසනයක සුවිශේෂී ගුණාංග සම්මාදිට්ඨි ඉහළම තත්ත්වයට පත් වෙන කොහොමද කියන එකත් අපි නොනින් තේරුම් ගන්නට ඕන. අපි හැම මොහොතෙම ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කරනවා, දිවෙන් රසයක් විඳිනවා, ශරීරයෙන් පහසක් ලබනවා. මේ අත්දැකීම් වලින් අපි ඒ අරමුණක් දැක්කලා අහලා රස විඳලා ඒ කුමන හෝ අරමුණක් අපි හඳුනා ගන්නකොට අපේ ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. අපි හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. නමුත් මනෝවිඤ්ඤාණයෙන් හඳුනාගන්න මේ අවස්ථාවේදී අපේ තියෙන අවිද්‍යාව නිසා අපි දන්නේ නැහැ තමන්ගේ මනස මේ අවස්ථාවේ දකින්නේ කියලා. තමන්ගේ අම්මා සිහිපත් වෙන්න පුළුවන්, දීපු දානය සිහිපත් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් තමන්ට කරපු උදව්වක් මතක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් බැනපෙයක් මතක් වෙන්න පුළුවන්. මේ කුමන සිද්ධියක් සිහිපත් කළත් ඇත්තට මේ සිහි කරන මොහොතේ අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. ඒ අතීතය විතරක් නෙමෙයි ඇත්තෙම. දැන් ඔබ මාදිහා බලාගෙන ඉන්න වෙලාවේ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට, මං කියන වචනේ ඔබ හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඔබේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි. හඳුනාගන්නේ සම්පූර්ණ මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. ඉතින් මෙන්න මේ තත්වයට අපිට කිසියම් අරමුණක් සිහිපත් වෙන අවස්ථාවේදී අපි දක්ෂ වුණොතින් දැන් මේක තමන් සිහිපත් කරන්නේ හඳුනාගන්නේ මනෝවිඥාණයෙන් කියලා. ඒ අවස්ථාවේදී අපේ හිත බාහිර රූපයක ශබ්දයක බැසගන්නේ නැහැ. ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම අපි ආධ්‍යාත්මික පැත්තට හැරෙලින්නේ. අන්නේ ආධ්‍යාත්මික පැත්තට හැරෙලින අවස්ථාවේදී අපි භෞතික දෙයක් මත යැපෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඇතැමිට අපේ ශරීරයේ මේ වෛරස් රෝගය වැනි කිසියම් රෝගයක් වුණත් තියෙන පුළුවන්. හැබැයි ඒ භෞතිකත්වයේ මත අපි යැපිලා නැති නිසා ඒ අවස්ථාවේදී අපට ඒ රෝගයෙන් එන දුක එන්නේ නැහැ. කායික වේදනාවක් එන්න පුළුවන්. හැබැයි ඒ වේදනාවත් අපි විඳින්නේ කයින්ම නෙවෙයි. ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඒකත් අපි මනසින් විඳින්නේ. දැන් ඇතැමිට බොහෝ දෙනෙක් ලෝකෙ බියට පත් වෙලා ඉන්නේ නේද? ඇත්තෙම බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඇතැමිට තමන්ට දැනටමත් ලෙඩේ හැදෙලා දවද්ද කියලා. සමහරට හිතෙනවා අනාගතේ හැදේ දවද්ද කියලා. ඇත්තෙම බොහෝ දෙනෙක් මනසින් දුක් විඳින්නේ මේ. ඒ මනසින් දුක් විඳින්නේ මේ ශාරීරික ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා. ඒ නිසා අපි හරියට දක්ෂ වුණොතින් පිනතුණි මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්නට මේ අවිද්‍යාව පිනතුණි වෛරසයට වඩා බලවත්. වෛරසයෙන් අපට උපරිම හානිය කරන්නේ මේ ජීවිතේ හානි වෙන විතරයි. නමුත් අවිද්‍යාව කියන දෙයින් පිනතුණි මේ නිරුද්ධ වෙච්ච අතීතය නැත්නම් අනාගතයේ පහළ වෙන්න තියෙන අනාගත අත්දැකීම පිළිබඳව අනවබෝධයෙන් අවිද්‍යාවෙන් අපි සිටීම නිසා අපි ලෙඩත් උනත් නොඋනත් අපි දුකෙන් ඉන්නේ. යම්කිසි විදියකින් අපි කායිකව ලෙඩ උනත් හරියට මානසිකව අපි දක්ෂනෝති මේ අතාරතේ තේරුම් ගන්න. අපේ ජීවිතේ හැම මොහොතෙම ජීවිතය කියන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම නේද කියන එක අපි දකින දක්ෂ වුණොතින් අන්න ඒ අවස්ථාවේදී පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. එහෙම නැතුව ඉන්න හැම අවස්ථාවකදීම අපි අවිද්‍යාසහගත ලෝක ස්පර්ශ කරන හැම අවස්ථාවකදීම හරියට අර වෛරසය හැම තැනකටම පැතිරෙනවා වගේ අපේ ජීවිතේත් හැම තැනම මේ අවිද්‍යාව නැමැති වෛරසය පැතිරලා තියෙන. ඒ නිසා අපි හරියටම දක්ෂ වුණොත් මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්නට මේක තමයි අපි සම්බුද්ධෝත්පාද කාලේක අපි ලබා ගන්න ලොකුම ප්‍රතිලාභය බවට පත් වෙන්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම අපි දන්නවා අතීතයේ මේ වගේ දුර්භික්ෂ කාල, ලෙඩ දුක් ආදී තිමිච්ච අවස්ථා තිබුණා. විශේෂයෙන් වළගම්බ රජතුමාගේ කාලේ ලංකාවේ මෙවැනි දුෂ්කරතාවයන් තිබුණා. ආහාර පාන හිඟ වුණා. හැබැයි එවැනි කාලවල වුණත් මිනිස්සු මේ ධර්මයේ තුල ඉන්න උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි තමන්ට අපහසුතාවයන් තිබුණත් අපේ අතීතයේ ශ්‍රී ලාංකික අතීතයේ සඳහන් කරනවා මිනිසුන්ට ආහාර පාන හිඟ වෙච්ච අවස්ථාවේදී තමන්ගේ ගෙදර දරුවන් අඩද්දී දරුවෝ බඩගෙ නිදිද්දී ඒ ආහාර පාන ටික ගෙනල්ලා දීලා ස්වාමින් වහන්සේලා පෝෂණය කරා කියලා. එහෙම කළ නිසා තමයි අදට ලෝකයේ දහමක් ඉතුරුනේ. ඉතින් එවැනි අතීත අධ්‍යක්ීම් තියෙන අය හැටියට පින්නතුන් ඉතින් මෙවැනි දුෂ්කර අවස්ථාවක වුණත් තමන් ඊටාම දැහැමිව මහන්සියෙන් හරියම්බ කරන ධනය මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කිසියම් දිය පරිත්‍යාගයක් කළා කියලා ඔබට ජීවිත අනුස්මරණීය පින්කමක් වටපත් වෙනවා. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම අපේ ජීවිත හැමදාම තියෙන්නේ කොමන හෝ හේතුවකින් අපි කවදා හරි මරණයටපත් වෙනවා. ඉතින් මේ ගත වෙන හැම දිනයක් පාසාම අපට මේ ධර්මය ලබා ගන්න පුළුවන් ඉහළම ආශිර්වාදය සම්මාදිට්ඨිය මේ නුවණ ලබා ගන්න පුළුවන් නම් ඇත්තටම අපි වාසනාවන්තයි. ඉතින් මෙවැනි අවස්ථාවක වඩා වඩාත්ම දහමට එන්නට දහමේ තියෙන ඉහළම ලක්ෂණ ගුණාංග බුදුදහමේ ඉගැන්වීම් අපේ ජීවිතයට පුහුණු කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නොනැති කෙනෙක් වශයෙන් මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක් වශයෙන් බුදුදහමෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලාභය තමයි ඉහළම බෙනිෆිට් එක තමයි මේ ධර්මය අහලා අනිත්‍යතාවයේ තේරුම් අරගෙන හැකිතාක් දුරට එක පැත්තකින් සමතරමුණකින් හිත දිනු කරන්නට ඕන. අනිත් පැත්තෙන් විදර්ශනා පැත්තෙන් දිනු වෙනට ඕන. මෛත්‍රිය භාවනාව ආදී කිසියම් කමඨහනක් පුහුණු කරමින් හැකිතාක් දුරට හිත ඒකාරමුණක දිගටම කුසලිය තියන උත්සාහ කරන්නට ඕන. අනිත් පැත්තෙන් හැම මොහොතෙම මේ ඇස අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු විදියට පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඇසට ලක්වන රූපයත් එහෙමයි, කනත් එහෙමයි, ශබ්දය මේ ආදී හැම දෙයකම අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් අවසානයේ අපට තියෙන්නේ අපේ සිතුවිල්ල. හැම මොහොතෙම අලුත් සිතුවිල්ලක් හටගන්නේ. ඒ සිතුවිල්ලේ ලක්ෂණය තමයි පෙර නොතිබී හටගන්නවා මේ මොහොතේ, ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි වර්තමාන අත්දැකීම අනාගත අත්දැකීමට උපකාරයක් කළා තමයි ඒක නිරුද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ යථාර්ථය තමයි අපි අවසාන වශයෙන් තේරුම් ගන්නට ඕන. මේ තුල අපේ හිත උපරිම ලෙස පවත්වා ගන්න අපි දක්ෂුණොත් අපිට තව මනුස්ස ලෝකේ එක දවසක් වෙන පුළුවන් අපි ජීවත් වෙන්නේ. ඒ දවස තුල වුණත් අපි හිස් නැති ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ ගත වෙන්නේ අපේ ජීවිතවල අවසාන කාල පරිච්ඡේදය වෙන්නත් පුළුවන්. ඒ වුණත් අපි අසරණ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දහමක් තියෙන කාලෙක අපි ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතර අවධාරණය කරන්නේ ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ නාඤ්ඤසරණ ධර්මයේ පිළිසරණක් කරන් ඉන්න. අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තසරණ නාඤ්ඤසරණ අපේ හිත ශක්තිමත් හිතක් ගොඩනගාගෙන අන්නේ හිත පිළිසරණ කරගෙන උපකාර කරගෙන වාසය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් ඔබ හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන් මේ විහාරස්ථානය ආරම්භ කර මුල් දවස්වල ඉඳලාම ඔබ නොයෙක් විදිහේ පින්කම් මේ විහාරස්ථානය ඇසුරු කරමින් සිද්ධ කළා. ඒක තමන්ගේ ජීවිතයට කුසලයක් වගේම මේ ශාසන චිරස්ථිතිය සඳහා තමන් කළා වූ උපකාරයක් කියලා හිතලා හුඟක්ම සතුටටපත් වන්න. ඉතින් අද දින විශේෂයෙන් මේ පින්කම් සිද්ධ කිරීමෙන් පින්තුන් හැම දිනාටම ආශිර්වාද සලසා ගන්නා වගේම ඒ දරු සම්පදා බලාපොරොත්තු වෙමින් සිටින ඕබාෂිනී මහත්මියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. යසන්ත මහත්මයා ඇතුළු වියට ඒ වගේම ඔබ 3-4 දිනක් මේ පින්කමට සහභාගී වුණත් ඔබ බොහෝ දිනක් නියෝජනය කරමින් මේ පින්කම කරන්නේ. ඉතින් තමන්ගේ ආදරණීය යහළු මිත්‍රාදීන් ඥාතීන් හැම දිනාටමත් මේ පින්කමට ආශිර්වාද සලසා ගන්නට, මේ පින්කමෙන් ආශිර්වාද සලසා ගන්නට ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හුඟක්ම සතුටටපත් වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තුන මේ උතුම් දානමේ පින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා රැස් කරගත් මේ උතුම් දානමේ පින්කම තුලින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය අප නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම දෙනා මේ පිනෙන් සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා. ඒ වගේම පසුගිය දිනවල රෝගාබාධයන් වලට පත් වෙලා ලෝකයෙන් සමුගත් ඒ හැම දෙනාමත් පින් අපේක්ෂාවකින් කිසියම් භවයක සිටිනම් ඒ හැම දෙනාමත් මේ පින දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පිනෙන් සුවපත් විය හැකි වෙනස් සත්‍යයන් මේ විශ්වයේ කොතනක හරි වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ උතුම් දානමය පින්කම ආනිසංස අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් නියුතුම් පින් හැම ආනිසංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්කම සිදකලා වූ මේ පිනතුන් හැම දිනාටම ඒ වාගේම උපන්දිනයේ සමරන ඒ පින්වන්ත මහත්මිය ඇතුළු හැම දිනාටම ඒ වාගේම ඕබාෂිනී නෝන ඇතුළු ඒ ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන සියලු දෙනාටම විශේෂයෙන් මේ කුඩා දියණිය අරලි දුවටත් දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ අතර විශේෂයෙන් මේ දිනවල රෝගාතුරව පසුවන ලෝකයේ බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැම දිනාටමත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ අයත් මේ ලෙඩ රෝගවලින් ගලවා ගැනීමට දෙවියන්ට කළ හැකි යම් කිසි මෙහෙවරක් වෙත්නම් ඒ උපකාරය සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා. එතාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දියා. එතාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා. හොඳයි පින්තුනි, ඔබ හුඟක්ම සතුටට පත්වන්න අද දින තමන් සිදු කරන්න බලාපොරොත්තු වූ දානමය පින්කම මේ හොඳින් නිමාවටපත් කළේ. ඉතින් විහාරස්ථානයේ ආරම්භ කළ දින පටන්ම මේ පින්තුන් නොයෙක් ආකාරයේ පින්කම් වලට සහභාගී වුණා. ඒ වගේම පසුගිය කාලේ සිද්ධ කරපු ඒ ධර්ම දේශනා මාලාවට සහභාගී වෙලා බොහෝ කරදර මැද්දේ වුණත් හුඟක් පින්කම් කළා මේ විහාරස්ථානය ඇසුරු කරමින්. ඉතින් දුෂ්කරතා මැද්දේ කරන පින්කම් මං හිතන්නේ හුඟක් කල අපේ මතකයේ රැඳෙන පින්කම් බවට පත් වෙනවා. ඉතින් බොහෝ අපහසුතා මැද්දේ වුණත් ඉමහත් ශ්‍රද්ධාවෙන් ඒ වගේම ස්වාමින් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් ඉමහත් ප්‍රසාදයෙන් මේ සිදකලා වූ පින්කම් ගැන හිතලා නැවත නැවතත් හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කමල ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ස්වාමින් වහන්සේලා ඔබ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. සෙත් ගාථා ප්‍රකාශ කරමින් සම්බීතියෝ විවංජන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. අභිවාදන සීලෙන්ස නිච්ඡං වන්දා පචායිනෝ. සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිජ්ජතු.